ගෞරවනීය නායක ස්වාමින්වරයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සෙනවිරත් මහත්මයා ආචාර්ය දේහිනී සෙනවිරත් නෝනා මහත්මිය සිදකරන්ට බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට සිදු කළා නිමාවට පත්වෙච්ච අවස්ථාව සිදකලාව පින්කමෙහි වැදගත්කම ආනිසංස පිළිබඳව කල්පනා කරලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගෙන අද බලාපොරොත්තු වෙන විදියට සමංගමියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරලා ඔබට ආශිර්වාද සලසා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආනන්ද මහත්මටත් දේහිනොන්ටත් ජීවිතය ගැන හිතනකොට හුඟක් සතුට වෙන්න පුළුවන් කාරණා තියෙනවා. මෙලව ඉපදෙනකොටම වාසනාවන්ත අමතාත්ත දෙපළක් ඔබ දෙන්නම ලැබුවා. ඒක කෙනෙකුට දුර්ලභව ලැබෙන අවස්ථාවක්. ඒ වගේම හොඳ පින්වන්ත සහෝදර සහෝදරියන් ලැබුවා ඔහු. ඒ වගේම ලෝකේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ඔබ දෙපළම ලබා ගත්තා. ලෝකේ ඉහළම රටක ඉන්නවා. ඒ සියල්ලටම වඩා ලෝකේ ඉහළම විදියට ඔබට පින්කම් කරන්නට ධර්ම ශ්‍රවණය කරන්නට ධහමේ හැසිරෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම කරුණක් ගැනම හිතනකොට මේව පිනතුනේ නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. මේ ජීවිතේ උත්සාහයෙන් විතරක් ලැබුණු දේවල් නෙවෙයි. සසර බොහෝ කාලයක් කරපු පින්කම්වල ප්‍රාර්ථනාවල ආනිසංසයක් විදිහට තමයි මෙවැනි අවස්ථා සියල්ලක්ම එකම මොහොතක ලැබෙන්නේ. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට ඔබට ගාහ සතුටටපත් වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්පත් හතරක් පිළිබඳව. සම්පත්ති කියලා කියන්නේ අපට මේ ජීවිතයේ සතුට ලැබෙන, මේ ජීවිතය විතරක් නෙවෙයි මරණයන් මත්තේ ජීවිතය සතුට ලැබෙන හේතු වන සම්පත්ති හතරක් ගැන, වස්තු හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. චත්තාරෝමේ භික්ඛවේ සම්පදා, කතමේ චත්තාරෝ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියලා. අපට සම්පත්තියක් ඕන වෙන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඇයි අපි ජීවිතය සාර්ථක කරගන්නේ? අවසාන බලාපොරොත්තුව තමයි ජීවිතයේ සතුට. එතකොට කෙනෙකුට ජීවිතයේ සතුට ලැබෙන්නට හේතු වෙන ප්‍රධාන සම්පත්‍ය හතරක් ගැන බුදුහාමුදුරුව අපට මෙහිදී දේශනා කරනවා. එයින් පළවෙනි කාරණය තමයි සද්ධා සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ස්වාමින් වහන්සේලා ගැන තමන් හිතේ තියෙන ප්‍රසාදය, ගෞරවය. ඇයි ඒක සම්පත්‍යක් වෙන්නේ? ඒ කාරණා ගැන සිහිපත් කරනකොට තමන්ගේ හිතට ලොකු සතුටක් ඇති වෙන්නේ. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට, බුද්ධ පූජා පවත්වනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒ වගේම ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට, ධහමේ හැසිරෙනකොට හිතට ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේලා ගැන හිතනකොට හිතේ ලොකු ප්‍රසාදයක් හටගන්නේ. ඔබ ඇතැම් විට ජීවිතේ නිතරම ඇතැම් විට දිනපතාම ස්වාමින් වහන්සේලා ගැන හිතනවා. දරුවන් ගැන හිතනවා වගේ ස්වාමින් වහන්සේලාගේ පහසුකම් කොහොමද? ස්වාමින් වහන්සේලා නිරෝගී වෙන්නේ කොහොමද? ස්වාමින් වහන්සේලාගේ ගමන් බිමන් කොහොමද පහසුවෙන් කෙරෙන්නේ? මේ හැම දෙයක් ගැනම ඔබ හිතනවා. ඒ හිතන හැම මොහොතකම ඔබට කුසල චේතනා පහළ වෙන්නේ. ඇතැම් විට කෙනෙකුට ඥාතිවරයෙක් ගැන හිතනකොට ඒ වගේ ප්‍රසාදයක් සමහර විට හටගන්නේ අපට. ඒ ඥාතිවරයෙගේ තියෙන අඩුපාඩුවක් ගැන ඒ වගේ කාරණයක් ඇතැම් විට අපට සිහියට එන්නට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සිහිපත් කරන හැම මොහොතකම ඔබේ හිතේ ඇතිවන්නේ ප්‍රසාදයක්, සතුටක්. ඒත් එක්කම ඔබට ලොකු කුසලයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට කෙනෙකුට ජීවිතේ වැඩිපුර හිතෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන නම්, ඒ තැනැත්තාගේ හිතේ අකුසල චේතනා එන තියෙන අවස්ථා හුඟක් අඩු වෙනවා. මේ කාරණා තුන ගැන හිතන හැම මොහොතකම හිතේ ඇතිවෙන ප්‍රසාදයක්. වෙනත් විදියකින් කියනවා නම් මේක භාවනාවක්. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාවක්. ධර්මය ගැන සිහිපත් කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම ධම්මානුස්සතියට අයිති වෙනවා. ස්වාමීන් වහන්සේලා ගැන හිතනකොට මේ ස්වාමීන් වහන්සේලා වගේම එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටියේ සැරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව ආදී ඒ නික්ලේශී උතුමන් ගැන සිහිපත් කරනකොට අපේ හිතේ ඇතිවන කුසලයක්. ඒක බුදුහාමුදුරුව දේශනා කළේ පිනක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඒක භාවනාවක්. ඒකට සඳහන් කරනවා පුඤ්ඤාභිසන්ද කියලා. පුඤ්ඤාභිසන්ද කියන්නේ පුණ්‍ය ගංගාවක් කියලා. බුදුහාමුදුරුව ගැන සිහිපත් කිරීම, ධර්මය ගැන සිහිපත් කිරීම, සංඝයා ගැන සිහිපත් කිරීම හරියට පින් නැමැති ගංගාවක් වගේ කියලා. ඉතින් ඔබට මේ සම්පත්තිය බොහොම ඉහිලින්ම තියෙනවා. ඉතින් ආදරණීය අම්ම තාත්තගෙන් ලැබුණු මේ ආභාසය ඔබ තවදුරටත් ඒක දිනු කරගත්තා. අම්ම තාත්තගෙන් ලැබුණටත් වඩා ඔබ ඊටත් වඩා මේ ශ්‍රද්ධාව දිනු කරගන්නට නිතරම කටයුතු කරනවා. ඉතින් මේක අපට සම්පත්තියක්. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි, අපි මේ ජීවිතය අත්හැරලා යන දවසට මේක අපට සම්පත්තියක් විදියට, අනුගාමික නිධානයක් විදියට අපට බලපානවා. දෙවෙනි කාරණය තමයි සීල සම්පදා කියන එක. සිල්වත් ජීවිතයක් ගත කිරීම. ඔබ නිතරම පංචශීලයේ පදනම් කරගත්තු ජීවිතයක් ගත කරන්නේ. ඉතින් අවුරුද්ද පුරාම සීල සමාදන් වෙනවා. ඉතින් මේ අවුරුද්ද පුරාම ඔබ පින්කම් කළා. ඉතින් ඒ හැම කරුණක් ගැනම හිතනකොට ඔබට හිතේ ලොකු ප්‍රසාදයක් ඇතිවන්නේ තමන් ගත කරපු සිල්වත් ජීවිතය ගැන. යම් කිසි කෙනෙක් තමන් රකින සීලය ගැන සිහිපත් කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක සීලානුසති භාවනාව කියලා. ඒකත් සිත සමාධිමත් කරන භාවනාවක් කියලා. තුන්වෙනි කාරණය තමයි ත්‍යාග සම්පදා. අපේ පරිත්‍යාග කරන ඒවා, දන් දෙන ඒවා සිහිපත් කිරීම, ඒකත් සම්පදාවක් හැටියට දේශනා කරනවා. යම් කිසි කෙනෙක් නිතර මහන්සියෙන් හරියම්බ කරන දේ නිර්ලෝභීව අම්මඩ තාත්තට සම්බුදු ශාසනයට යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරනවා නම් අන්නේ පරිත්‍යාග ගුණයට ධර්මයේ සඳහන් කරන්නේ සම්පත්තියක් කියලා. ඉතින් ඔබ දෙපළම නිතර යමක් කෙනෙක් වෙනුවෙන් දන් දෙන බලාගෙන, පරිත්‍යාගයක් කරන බලාගෙන, උපදේශයකින් හරි කෙනෙකුට උපකාරයක් කරන බලාගෙන තමයි නිතරම මේක ඉන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට මෙන්න මේ පරිත්‍යාගශීලීත්වය ඇති කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තා ගැන සඳහන් කරන්නේ පීති මුදාරං වින්දති දාතා කියලා. දන් දෙන තැනැත්තා නිතරම ලොකු සතුටක් අභ්‍යන්තරේ විඳිනවා කියලා. නිතරම හදවතේ කෙනාගේ පිරිසිදුයි. සාමාන්‍ය කෙනෙකුට දානයක් පරිත්‍යාගයක් කරන්න බෑ. පරිත්‍යාගයක් කරන්නේ නිතරම මෛත්‍රිය සහගතව තමයි ඒක කරන්නේ. ඉතින් ඒක ලබන කෙනා ගැන ලොකු කරුණාවකින්, මෛත්‍රියකින්, පූජනීයත්වයකින් හිතන නිසා තමයි ඔබට මේ පරිත්‍යාගශීලී ගුණය ලැබුණේ. ඉතින් මෙන්න මේ සම්පatti තුන ගැන බුදුදහමේ විශේෂයෙන් සඳහන් කරනවා. සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඊළඟට ත්‍යාග සම්පත්තිය, පරිත්‍යාගශීලීත්වය. එනිසා තමන් දෙන දාණය ගැන සිහිපත් කරනවා නම්, ඒ වගේම තමන් අතීතයේ දීපු දානයන් ගැන, දැන් මේ අවුරුද්ද පුරාම ගත්තත් ඔබට මේ අවුරුද්ද පුරාම දීපු දානයන් ගැන කල්පනා කරන්න පුළුවන් නේ. අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳලාම ඔබ දන් දීපු එක කලේ. ඉතින් මෙහි ඉන්න විතරක් නෙවෙයි, වෙනත් රටකට ගියත් ඔබ නිතරම මොන හරි දෙයක් පරිත්‍යාග කරන අදහසින් තමයි මේ ගමනක් යන්නේ. මේ ගමන ගිහිලා ආවට පස්සෙත් ඒ ගෙනාපු දෙයක් තවකෙනෙකුට දෙන අදහසින් තමයි, ස්වාමීන් වහන්සේට පූජා කරන අදහසින් තමයි නිතරම ඔබ ඉන්නේ. ඉතින් මේක ගුණයක්, මේක සම්පත්තියක්, මේක සතුට ලැබෙන කරුණක් හැටියට ධර්මයේ සඳහන් කරනවා. මේ කරුණ තුනම ලෞකික ජීවිතයේහි ඉහළම කුසලයන් හැටියට ධර්මයේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණ එකක් ලෞකික ජීවිතය සුගතිගාමි මාර්ගය සඳහා දේශනා කරපු කරුණ. අනිත් කාරණය තමයි ලෞකිකත්වයේ ඉක්මවලා ලෝකෝත්තර මාර්ගය සඳහා ලෝකෙන් එතර වෙන්නට දේශනා කරපු විමුක්තිගාමි මාර්ගයට හේතු වන කරුණ. ඉතින් මේ මුලින් සඳහන් කර කරුණ තුන ලෞකික ජීවිතය සාර්ථක කරගන්නටත්, සසර ජීවිතයේ සුවපත් භාවයටත් හේතු වන කරුණ වශයෙන් දේශනා කළේ. ඊළඟට පඤ්ඤා සම්පත්තිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සම්පත් අතරින් උතුම්ම සම්පත්තිය මොකද ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ? ඇත්තටම අපේ ජීවිතයේහි සිදුවන යථාර්ථය ගැන නුවණින් සිහිපත් කිරීම. අපේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් ස්පර්ශය, මනසට අරමුණු වීම. මෙන්න මේ අස්කනාසාදීන්ද්‍රිය හයට බාහිර රූප ශබ්ද ආදී අරමුණු පතිත වීම තමයි අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොතින් අපේ සිතට අරමුණු එකතු වීම තමයි ජීවිතය කියලා කියන්නේ. අපි හිතුවට බාහිර ලෝකේ අම්මා තාත්තා ඉන්නවා, ගෙදර ඉඩ කඩන් තියෙනවා, රැකියාව තියෙනවා, යාන වාහන තියෙනවා කියලා සම්මුති සත්‍ය අනුව හරි ඒක. නමුත් ලෝකෝත්තර සත්‍යයට යනකොට යථාර්ථය තමයි අපි ඕනෑම අත්දැකීමක් ජීවිතේ ලැබුණාය කියලා කියන්නේ සිතුවිල්ලක් පහළුණාය කියන එක. ඒ සිතුවිල්ල පෙරපසුන වේ හටගෙන අතීත සිතුවිල්ලක බලපෑමෙන් වර්තමාන සිතුවිල්ල හට ගන්නවා. වර්තමානයේ හටගත්තු එක එතනම නිරුද්ධ වෙනවා. අනාගත සිතුවිල්ලට බලපෑමක් කළා. මෙන්න මේ අනිත්‍යතාවය එන්න එන්නම අපි සිහිපත් කරවතින් අපිට වෙන යහපත තමයි අපි බාහිර පුද්ගලයන් ගැන, බාහිර දේවල් ගැන අපේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. යම් කිසි දෙයක් මතක් වෙනකොටම අපිට යම් කිසි දෙයක් මතක් කරගන්න පුළුවන්. නමුත් තමන් ඒත් එක්කම දන්නවා මේ මතක් කරගන්නේ ඇත්තටම බාහිර තියෙන දෙයක් නෙවෙයි, තමන්ගෙම හිතයි මේ සිහිපත් කරේ කියලා තමන් දන්නවා. මෙන්න මේක දකින්න දකින්න බාහිර දේවල් ගැන අර මුලින් අපි සම්මුති සත්‍ය ඉඳගෙන ඇතැමිට අපි මෛත්‍රී භාවනා වැඩුවා, බුදුගුණ භාවනා වැඩුවා, චාගානුසතිය වැඩුවා. ඇතැම් විට මේ යථාර්ථයට එනකොට අපිට පිනතුණි බාහිර දෙයක් ගැන අමුතුවේ මෛත්‍රිය වඩන්නවත් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි අපි මෛත්‍රිය වඩන්නේ? මෛත්‍රිය වඩන්නේ අපේ හිතේ ද්වේෂය නැති කරගන්න. මේ ප්‍රඥා සම්පත්තිය අපි ඇති කරගන්නකොට ද්වේෂේ රාගයේ කියන දේ පැනවෙන්නේ නැති විදියටම අභ්‍යන්තරේම අපේ හිතේ සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. ඉතින් අර මුලින් සඳහන් කළ සම්පatti තුනම අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ ප්‍රඥා සම්පatti ලබා ගන්නට උපකාරයක් වශයෙන්. හරියට අපි වෙනත් රටකට යනවා නම් ෆ්ලයිට් එකක් ගන්නවා නම් අපිට ගුවන් තොටුපළට යන වාහනයක් ඕන. ගුවන් තොටුපළට නොගිහින් අපිට ෆ්ලයිට් එක ගන්න බෑ. අන්න ඒ වගේ තමයි ප්‍රඥා සම්පatti නැමැති මේ ඉහළම කුසලයට එන්නට අර මුලින් සඳහන් කරපු සම්පatti තුන ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය කියන මේ දේවල් හරියට අපට ගුවන් තොටුපළට යන්න තියෙන මඟ වියදම් වගේ. ඉතින් ඒක අපි සාර්ථකව නොකරොත් අපිට ගුවන් තොටුපළට යන්නටවත් ගුවන් තොටුපළට ගිහින් බෝඩින් පාස් එක අරගෙන අපිට ෆ්ලයිට් එකට නගින්නවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ සම්පත්‍ති හතරම අපට ජීවිතේ හැකිතාක් ගොඩනගා ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ සිදුවන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යය ආදී වශයෙන් මේ අනිත්‍යතාවයේ මෙනෙහි කරන වාරයේ ටිකෙන් ටික අපට වැඩි කරගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එන්නට තමයි අපි මේ සුගතියක් ලබා ගත්තේ. මෙන්න මේ යථාර්ථයේ වැඩිපුර ප්‍රත්‍යක්ෂ කරගන්නටයි අපට මේ සම්පත්තික සියලක්ම ලැබිලා තියෙන්නේ. අපට ලස්සන වාහනයක් හම්බුනේ, හොඳ ස්වාමි භාර්යාවන් හමුනේ, ආදරණීය අම්මා තාත්තා හමු වෙලා තියෙන්නේ, හොඳ ලස්සන ගියක් ලැබිලා තියෙන්නේ, කල්‍යාණ මිත්‍රයන් ලැබුණේ. මේ හැමදේම ලැබුණේ මෙන්න මේ අවසාන ඉලක්කයට එන්නට. මේ අවසාන ඉලක්කයේ ප්‍රතිඵල ඉහිරිම ලබා ගන්න තමයි මේ සියලුම සම්පත්තින් අපි ඊටාම මහන්සියල ලබා ගත්තේ. නමුත් සමාජයේ දිහා බැලුවහම පේන දෙයක් තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයට නොලැබීම නිසා බොහෝ දෙනෙක් මේ යථාර්ථය දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දරුවෙකුට උගන්නලා දරුවෙක් ඉහළම විශ්වවිද්‍යාලයකට යවීම තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා. සමහර අය දෙමිට ඉහළම අධ්‍යාපනයක් ලැබලා, ඉහළම රැකියාවක් ලැබලා, හොඳ ගියක් හදලා, හොඳ නවීන පන්නේ වාහනයක් ගැනීම තමයි ජීවිතයේ ඉහළම ඉලක්කය විදිහට බොහෝ දෙනා සලකන්නේ. ඒකට හේතුව තමයි ඒ අය බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සැබෑ සද්ධර්මය ශ්‍රවණය නොකිරීම හේතුව. නමුත් ධර්ම ශ්‍රවණය කරන හැටියට ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබ ලෞකික ජීවිත ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණයක් කරා ඔබ ගිහිල්ලා තියෙනවා. අන්න ඒ ජයග්‍රහණය ලබන අතරින් ලෞකික කුසලයන් ඔබ නිතරම කරන ගමන් හිත සමාධිමත් කරමින් අවසානයේ මේ ප්‍රඥා සම්පත්තියෙන් වැඩිපුර ජීවත් වන්නට අතු උත්සාහ ගන්නට ඕන. මේ සඳහා තමයි අපි සසර බොහෝ කාලයක් දුක් විඳගෙන අද මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා මේ පරිසරය, මේ වෙහෙර විහාරස්ථාන, මේ ස්වාමීන් වහන්සේලා හැමදේම ලැබුවේ මෙන්න මේ සාර්ථකත්වය මුදුන් පමුණවා ගන්නට. ඉතින් ඒ ගැන හිතනකොට ඔබ දෙපළටම හුඟා සතුටු වෙන්න පුළුවන්. ජීවිත කාලය පුරාම ඔබ හුඟාක් පින්දහම් කළා. ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ කළා, කැනඩාවේ ඉන්න කාලේ කළා, දැන් මේ ඇමරිකාවට ආවට පස්සේ මෙහි ඉඳලත් නැවත තම රටකට යනකොට මේ හැම අවස්ථාවකදීම ඔබ නිතරම පින්කම් කරන අදහසින් ඉන්නේ. ඇතැම් විට අවුරුද්ද පුරාම ආගමික කටයුතු වලට මූලිකත්වය දීලා තමයි ඔබ කටයුතු කරන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට ඔබට හුඟා සතුටට පත් වෙන්න පුළුවන්. මේ ජීවිත කාලෙම පුරා කරපු පින්කම් වගේම විශේෂයෙන් ඔබ මේ ස්වාමීන් වහන්සේලාට කරපු උපස්ථානයන් හොඳට සිහිපත් කරන්න. ඔබේ ශක්තිය නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ලස්සනට මේ පින්කම් කරන්නේ. විහාර අනිත් විහාරස්ථානත් එක බලනකොට මේ විහාරස්ථානයේ දැස ඔබට හොඳ පැහැදිලි වෙනසක් ඔබට පේනවා. මේ කටයුතු ඉතාම පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව බොහෝ දෙනෙකුට පින් වැඩෙන විදිහට කරන්නේ ඒ ඔබ දෙපළත් ලබා දෙන ශක්තිය නිසා. ඒ පින ඔබට නිතරම ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතලා සතුටට පත්වන්න. අද සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට සිද්ධ කළා. ලංකාවේ සිදු කළා වූ මහා දානමය පින්කමක් වගේ සියලුම දානෝපකරණ සහිතව ඔබ මේ පින්කම හොඳට කළා. ඉතින් විශේෂයෙන් මෙවැනි පින්කම් කරන අවස්ථාවලදී අපි විශේෂයෙන්ම අපේ ආදරණීය අම්මලට තාත්තලට පින් අනුමෝදන් කරනවා. එයා ජීවත් වෙනවා නම් එයාට අපි ආශිර්වාද කරනවා. එයා මිය ගිහිලා නම් එයාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන් ආනන්ද මහත්මයා නමින් මිය ගිය ආදරණීය පියතුමා, මෑණියන්, වැඩිමහල් සහෝදරය ඇතුළු යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තුකින් සිටිත් නම් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙහිනි නෝන නමිනුත් මිය ගිහිලා පින් අපේක්ෂාවකින් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ හැම දෙනාමත් මේ පින් සුවපත් වෙත්වා. මේ ජීවිතේ විතරක් නෙවෙයි අපට සසර ජීවිතයේදී අම්මා තාත්තා වෙලා ගුරුවරුන් වෙලා අපට හිත දිනු කරන්න උදව් උපකාර කරපු ඥාති මිත්‍රාදීන් හැම දිනමත් පින් අපේක්ෂාවකින් කිසියම් කෙනෙක් සිටිත් නම් ඒ හැම දිනමත් මේ පින සුවපත් වෙත්වා මේ පින සුවපත් වී හැකි යම් තාක් සත්‍යයන් මේ විශ්වය තුල සිටිත් නම් ඒ හැම දිනමත් මේ පින සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් වාදනය පැම් වාදනය අරගෙන පැම් වඩමින් අපි පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරමු සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් අද උපන්දිනයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන දෙහිණී නෝනට සුභ උපන්දිනයක් වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් සලසා දෙත්වා ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ ආදරණීය දෙමෝපියන් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමි රැකවරණයෙන් ආශිර්වාදයෙන් තව බොහෝ කාලයක් නිදුක් නිරෝගී ජීවත් වීමට දෙවියන්ගේ රැකවරණයෙන් සැලසේවා දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි ආනන්ද මහත්මයා දෙහිණී නෝනා බොහොමත්ම සතුටට පත්වන්න බොහෝ කාලයක් සිට සිදකරන්ට අපේක්ෂාවෙන් සිටි දානමය පින්කම අද දින ඉතාම ලස්සනට සිද්ධ කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා හත් නමක් බුදුරජාණන් වහන්සේ සමග හත් නමක් වෙනුවෙන් ඔබ මේ දානය පූජා කළේ. ඉතින් මහා සංඝ සතු දානමය පින්කමක් අද දින ඉතාම ලස්සනට සිද්ධ කළා. සියලුම දානෝපකරණ සහිතව සියලුම අංග සම්පූර්ණ වෙන විදිහට ඔබ මේ පින්කම ඉතාම ලස්සනට සිද්ධ කළා. ඉතින් මේ 2018 වර්ෂය අවසන් වීමට ආසන්නව සිටින මේ අවස්ථාවේහි ඉතාම ලස්සන පින්කමකින් ඔබ මේ අවුරුද්ද නිමාවටපත් කරනවා කියලා හිතේ බලවත් සතුටක් ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති කරගන්න. රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් පින්වත් ඔබ දෙපළටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනයේ සැලසේවා. වඩ වඩාත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල සදහම් මඟ වඩන්නට ශක්තිය, ධෛර්යය, වීරිය, උනන්දුව වැඩි වේවා. මේ සියලු පින්කමලානි සංසයෙන් සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡම් වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේ අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිඤ්ඤතු